නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් නයමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ධඤ්ඤං ධනං රජසං ජාත රූපං පරිංගහං චාපි අදන්ති කිංචි දාසා කම්ම කරාපිස්සායේ චස්ස අනුජීවිනෝ සම්බං නාදාය ගන්තම්බං සම්බං නික්කිප්පගාමිනම් යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහිතස්ස සකං හෝති සංච ආදාය ගංචති සංචස්ස අනුගන් හෝති ඡායාව අනපායිනී තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස්හි ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානමේ වැඩසටහනෙහි මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හුම්කන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච අවස්ථාවේ මේ 2019 වර්ෂයේහි දුරුතු පුන් පොහොදා අවුරුද්දේ ආරම්භයේදීම සිදු කරන සීල වැඩසටහනටයි ඔබ මේ සහභාගී වන්නේ. ඉතින් අලුත් අවුරුද්දක් ආරම්භ කරන මේ මොහොතෙහි මුළු අවුරුද්දටම ආශිර්වාද පිණිස සිදු කරන පින්කමක් හැටියට ඔබට කල්පනා කරන්න පුළුවන්. අද දින අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේ එන කෝසල සංයුත්තෙහි ඇතුළත් ද්විතීය අපුත්තක සූත්‍රය. පුත්‍රයන් නොමැතිව සිටි සිටුවරයෙක් ගැන කියපු දේශනාවක් තමයි මේ අපුත්තක සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයෙන් කරුණු කිහිපයක් ගැන අපට කාරණා විස්තර වෙනවා. එකක් තමයි දානයක් දිය යුතු ආකාරය ගැන. අනිත් කාරණේ තමයි අපි කරන පින්කම් වඩාත් අර්ථවත්ව කොහොමද කරන්නේ කියන එක. ඊළඟ කාරණය තමයි ධනය කොහොමද සැබෑ ලෙසම පරිහරණය කරන්න කියන කාරණයත්, මරණයෙන් පස්සේ අපට ඇත්තටම සැබවින් අයිති වෙන දේ මොකක්ද කියන කාරණයත් මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඉතින් දානය කියන එක අපේ බෞද්ධ පින්නතුන්ට අමුතු දෙයක් නෙවෙයි. නමුත් ඒ දානය වඩාත්ම අර්ථවත්ව ආනිසංස සිදුවන ආකාරයට කළ යුතු ආකාරය බුදුහාඳුරෝ දේශනා කළ තියෙනවා. එහෙම නිසි ආකාරයෙන් දානයක් දුන්නොතින් එයින් ලැබෙන සැබෑ ආනිසංස මොනවද කියලත් බුදුහාඳුරෝ දේශනා කළ තියෙනවා. එහිදී ඉතාම වැදගත් කරුණු ටිකක් මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. ඔබ ඉතාම කල්පනාවෙන් හිටියොත් ඔබට මේ සූත්‍රයෙන් වැදගත් පණිවිඩයක් අරගන්නට පුළුවන්. හැබැයි හුඟක් කල්පනාවෙන් ඉන්න ඕනේ. හැම කාරණයක්ම වැදගත්. හරියට යම්කිසි ස්ථානයක යනකොට ඇතැම් විට අපට සාමාන්‍ය දිනදාට පේන දේවලුත් පේනවා, විශේෂ දේවලුත් පේනවා. ඒ වගේම තමයි ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙනකොට සාමාන්‍යයෙන් අපි එදිනෙද අහපු දේවලුත් තියෙනවා. ඒ අතර සුවිශේෂ කාරණොත් ඒ අතරේ තියෙනවා. අන්න ඒ ටික අහන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඇතැම් විට පොඩ්ඩක් ඇස් දෙක පියවෙච්ච ගමන්ම අර ඒ වැදගත්ම කාරණේ කියවෙන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම සිහියෙන් ඉන්න වෙන ඔබට. එහෙම නොවුනොත් ඇතැම් විට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම ඔබට අහිමුණා වෙන්නත් පුළුවන්. මේක සරල දෙයක් නෙවෙයි ඈ. ඔබ හරියට බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය, බුදුදහමේ තියෙන සුවිශේෂී කාරණ ඔබ ශ්‍රවණය නොකළොත් ඒක පිනතුනේ සරල දෙයක් නෙවෙයි. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිදේශනා කරන සුවිශේෂී කාරණය ඔබට මේ ජීවිතය අහලා මතක තියාගන්න බැරුණොතින්, ඒක ඔබෙන් ගිලිහුණොතින් ගිලිහන්නේ මොකක්ද? ගිලිහන්නේ පිනතුනේ සරල දෙයක් නේ. සමන්ට හිමිනේ සම්මා සම්බුදු ශාසනයක් මහි වෙනවා. මෙතෙන්දී ඔබට මේ අවස්ථාව ගිලිහුණොතින් ආයේ මේ ගෞතම සම්බුදු ශාසනය තුල ඔබට සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ තරම් අවිනිශ්චිත ජීවිත තමයි අපි මේ ගත කරන්නේ. සරල ජීවිත නෙවෙයි. ඔබ දන්නවා මේ එක සම්බුද්ධ ශාසනයක එක්කෙනෙකුට පමණක් දෙන්න පුළුවන් අසද්දෘශ මහදානෙ දීපු කෝසල මල්ලිකාවටවත් සුගතියක් ලැබෙන එක පහසුනේ නැහැ. අසද්දෘශ මහදානෙ කියන්නේ අස්සම සමදානයක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක එක්කෙනෙකුට විතරක් දෙන්න පුළුවන්. එක අවස්ථාවක විතරයි දෙන්න පුළුවන්. ඒක දුන්නේ කොසල් රජතුමා. කොසල් රජතුමා ඒ අසද්දෘශ දානය දෙනකොට කෝසල මල්ලිකාවයකට සක්‍රියව දායක වුණා. එහෙම උදව් කරපු කෝසල මල්ලිකාවටවත් පින්තුණි මරණයෙන් පස්සේ සුගතිය ලබා ගන්න එක පහසු දෙයක් වුණේ නැහැ. එහෙනම් අපි ගැන අමුතෙන් කියන දෙයක් නැහැ. ඔබ ඇතැම් විට හිතයි මම ලොකු සාංගික දානයක් ගෙදර දීලා තියෙනවා. මම කටින පින්කමක් මගේම දායකත්වයෙන් කළා තියෙන. එහෙනම් අනිවාර්යෙන්ම මම සුගතිගාමි වෙයි කියලා නේ. සමහර හිතේනේ අපේ හාමුදුරුවෝත් එහෙම සමහර ධර්මදේශනවලදී සඳහන් කරන අනිවාර්යෙන් සුගතිගාමි වෙයි කියලා. නමුත් පින්තුණි ත්‍රිපිටක ධර්මයට අනුගතවකින් ඒක එච්චර සරල දෙයක් නෙවෙයි. අන්නේ අනතුරු අපි හැම දිනාගේම අභියස තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි රහතන් වහන්සේලා ඊටාම දිනෙඳු මිනිසුන්ගේ නිවෙස්වලට ගිහිල්ලා ඒ ඇත්තන්ට පින්දහම් කරගන්න පින්කෙටක් වුණේ ඒකයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හැමදාම උදෑසන අවදි වෙලා ඊටාම දුප්පත් වයසක මිනිසු වෙන වීදිවල තමයි පින්දපාත යන්නේ. ඇතැම් විට යාට ධර්මය ප්‍රගුණ කරන්නට බනදහ මහන්නටවත් සුදුසු විවේකයක් බුද්ධියක් තිබුණා නෙවෙයි. ඒ ඇයිට අර ස්වාමීන් වහන්සේට බෙදෙන එක දන් හැඳ නිසා ඒකෙන් සුගතිගාමී වෙන්නට කියලා හිතලා උන්වහන්සේ බොහොම කරුණාවෙන් කටයුතු කළේ. ස්වාමීන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් කටයුතු කළ තියෙන්නේ මෙහෙමයි. ලෝක සත්‍යාකිරිය මහා කරුණාවකින් කටයුතු කළ තියෙන්නේ. කෙනෙකුට හිතනවා යම්කිසි කෙනෙකුට ආහාර පානයක් දෙන එක, ඇඳුමක් දෙන එක, ගියක් හදලා දෙන එක වගේ දේවල් ලොකු උපකාරයක් කියලා නේ. ඒකත් වෙනතුන උපකාරයක් තමයි මේ ලෝකයේ බොහෝ දෙනෙක් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හැම සරල දෙයකින් නෙමෙයි ඔබට උදව් කරන්නේ. ලොකුම කෙනෙම උදව් කරනවා. මොකද අපට තියෙන ලොකුම අනතුරු ජීවිතේ. අපට අපේ ජීවිත හැමෝටම තියෙන ලොකුම අභියෝගය මොකද්ද? ලොකුම අභියෝගයේ පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෙඩවීම, මහලු වීම, මරණය වගේ කාරණයක් කියලා. පින්නතුනි මරණයට පත්වීමවත් නෙවෙයි කෙනෙකුගේ ජීවිතේ ලොකුම අභියෝගය. මොකද විශාලම අභියෝගය අපේ ජීවිතය අභියස තියෙන මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න තියෙන අපහසුව. මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නට තියෙන අවස්ථාව තමයි අපේ ජීවිතේ ලොකුම අභියෝගය. මෙන්න මෙතනින් තමයි බුදුහාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවකිනුත් අපට උදව් කරලා තියෙන්නේ. සරල දෙයකින් නෙවෙයි. බෙහෙත්පෙත්තකින්, කෑම වේලකින්, ඇඳුමකින්, ගියක් හදන එකකින් වගේ සරල දෙයකින් නෙවෙයි. ඒවගෙනුත් අපි උදව් කරනව නැත්තේ නෑ. නමුත් කෙනෙකුට උපකාරයක් කරනවා නම් කරන්න තියෙන ඉහිලම දේ තමයි එයාට දුගතිය නොවැටෙන විදියට එයාට සුගතිගාමි වෙන්න මාවත කියා දීම. ඒ නිසා තමයි බුදුදහමෙන් සඳහන් කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය කියන්නේ ඒකයි. අබේ දානයටත් වඩා කෙනෙක් මරණයෙන් නිදහස් කරනටත් වඩා අනිසංසදායේ ධර්මයෙන් අනුග්‍රහ කරන එක. දහම්පදයක් කියලා දෙන එක. කෙනෙක් කොච්චර අපි මරණයෙන් වැළක්වුවත් සම්පූර්ණයෙන් මරණයෙන් වළක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. මරණය ටිකක් කල් දාන එක විතර අපිට කරන්න පුළුවන්කම තියෙනවා. කවදා හරි එකේ නම් මරණයටපත් වෙනවා. නමුත් පින්නතුනේ දුගතියට වැටෙනවයි කියන එක ඒ වගේ සරල දෙයක් නෙවෙයි. ඊටත් වඩා ගැඹුරු තැනකින් කල්ප ගානක් අපට දුක් විඳිනට හේතු වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට කන කැස් බෑවෙක් වියසුදුරෙන් අහස දකින්නටත් වඩා අමාරුයි දුගතිගාමි වෙච්ච කෙනෙක් සුගතිගාමි වෙන එක කියලා. ඔබ දන්නවා අර කරත්තවල බඳින හරක්ගේ බෙල්ල බඳින වියදණ්ඩ වියගස. ඒ වියගසේ සිදුරු තියෙනවා. ඒ සිදුර ළඟින්ම වියදණ්ඩ දෙකට කැඩුනොතින් කැඩිච්ච අවස්ථාවේදී වියදණ්ඩ දෙක මෝදර දානවා. දැම්මට පස්සේ අර දෙක ඒ කැඩිච්ච සිදුර තියෙන තැනින් එකතු වෙයි කියලා පුරවන්ද හිතන්න. ඒ වියදණ්ඩ කියන්නේ ලීයක්. ඒ ලීයේ මැද හිලක් තියෙනවා, හිල් දෙකක් තියෙනවා. එක හිලක් කියලා අපි කියමු. ඒ හිල තැනින්ම ඒ ලීය දෙකට කැඩෙනවා. ඒ කැලි දෙක අපි මොහොතට දානවා. මොහොතට දාපු අවස්ථාවේදී මේ මොහොතේ තැනින් තැන මේ ලී කැබලි දෙක පාවේ තියෙනවා. තිබිලා ඔබට පුළුවන් ද හිතන කවදා හරි දවසක අර සිදුර තැනටම මේ දෙකම ගාන්න පිටේ කියලා. ඔය ඉතාම අහම සිදුවීමක්. ඒක විතරක් නෙවෙයි. ඒක එකතු වෙන අවස්ථාවේදී මුහුදේ ඉන්න බොහෝ දීර්ඝ කාලයක් වාසය කරන කැස්බෑවා. කැස්බෑවගෙනුත් එකහක් විතරක් පේන කැස්බෑවෙක් ඉන්නවා. අන්නේ කැස්බෑව අවුරුදු 100කට සැරයක් වතුරෙන් උඩට එනකොට ඒ එකහක් පේන තනියෙන් අර සිදුරටම ගාන්න එකතු වෙලා එතනින් අහස බලය කියලා පුළුවන් ද හිතන්න. බුදුහාඳුර කියනවා මේ සිද්ධිය ඉක්මනටම සිදුවෙන්න පුළුවන් සිද්ධියක් කියලා. ඊටත් වඩා අමාරුයි දුගතිගාමි වෙච්ච කෙනෙක් නැවත සුගතිගාමි වෙන එක කියලා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් ඔබට මේක විශ්වාස කරන්න වෙනවා. බුදුහාඳුරෝ උන්වහන්සේගේ දේශනාවලම සඳහන් කරන කාරණේ. පින්නතුනි ලෝකයේ මිනිස්යන් ඉන්නේ කෝටි 700ක් වගේ සංඛ්‍යාවක්. අපට හිතන විශාල ජනගහනයක් ලෝකේ ඉන්නවා කියලා නේද? නමුත් පින්නතුනි අපි අනිත් සත්ත්වයන්ගේ ස්වභාවයන් දන්නේ නැති නිසායි අපට මෙහෙම හිතෙන්නේ. එකම කූඹි ගුලක් වේගුලක් බලන්න මුහුදේ ඉන්න මාළු වල එක මාළු වර්ගයක් බලන්න මේ මානුෂ ලෝකෙ මෙන්න මිනිසුන්ට වඩා ඒ සත්තු ඉන්නවා. ඒ අපට පේන 31 තල වලින් එක තිරසං ආත්මභාව විතරයි. ඊට අමතරව තවත් අප්‍රමාණව සතර අපය සත්‍යයන් ඉන්නවා. දෙවුරු බ්‍රහ්මව ඉන්නවා. මේ අතරින් පේන තුනේ මානුෂ ආත්මභාවයක් ලැබලා. ඒ මානුෂ ආත්මභාවයත් ලැබපු අවස්ථාවේදී පරිපූර්ණ මානුෂ ආත්මභාවයක්. ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව හොඳ බුද්ධියක් ඇතුව ඉපදිලා බුද්ධෝත්පාද කාලයකත් ඉපදිලා ධර්ම ශ්‍රවණය කරන සුදුසු වටා පිටාවක ඉපදෙනවා කියන එක හිතා ගන්නවත් බැරි දුෂ්කර දෙයක්. දුර්ලභ දෙයක්. පින්නතුනි මේකේ දුර්ලභත්වය අපට අද නෙවෙයි වැටහෙන්නේ. මරණාසන්න මොහොත ලං වුණාට පස්සේ පින්නතුනි කල්පනා කරලා බැලුවොත් අපි මේ ලබාගෙන තියෙන පහසුකම් ටිකටම සමාන දිවියකට නැවතෙන්න පුළුවන් දෙයක් හිතුවොත් එදාට තමයි අපට මේකේ දුර්ලභත්වය පේන්නේ. අන්න ඒ වෙලාවට තමයි බොහෝ දෙනෙක් කලබල වෙන්නේ. හාමුදුරු හොයාගෙන යනවා, බුදු පිළිම හොයනවා, පිරිත් කියන කියනවා. මහා කලබලයක් ඒ අන්තිම මොහොතේ. ඒ අන්තිම මොහොතේ පින්නතුනේ එච්චරට කලබල වෙන්න ඕනේ නැහැ. අපි හරියට ජීවිතේ කළමනාකරණය කරගත්ත නම් තමන් ඉගෙන ගන්න කාලේ, රැකිරක්ෂා කරන කාලේ, දරුවන්ගේ වැඩ කරන කාලේ ඒත් එක්කම ධර්ම හැසිරීමක් තමට කළා නම් තමන් සුගතියට යන්නටත්, නිවනට සමීප වෙන්නටත්, ගෙදර දොර කටයුතු සියල්ලක්ම එකටම තමන්ට සම්පූර්ණ කරගන්න පුළුවන් විදියට බුදුදහමෙන් අපට මඟ පෙන්නනවා. ඒ ධර්මයේ රැකීම පින්නතුනි හිතන්නේ අප මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනට විතරක් තියෙන දෙයක් කියලා. සද්ධර්මයේ රැකීම පින්නතුනි අපේ මේ ජීවිතයම මේ මොහොතම සාර්ථක කරගන්න, මේ මොහොතම තමන්ට එන මානසික දුක් ටික නිදහස් වෙන්න කරන මඟ පෙන්වීමක් මේක. මේක සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි පින්නතුනි. බුදුදහමෙන් අපට ලබා දෙන රැකවරණය පිහිට ඉතාම සරල දෙයක් නෙවෙයි. දැන් අපට හිතනවා කෑම වේලක් නැති වුණොතින්, රැකියාවක් නැති වුණොතින්, ගෙදර තියෙන ගෙදරට මාසිකව ගෙවන්න තියෙන ගාණ ගෙවන්න බැරි වුණොතින් මේ වගේ දේවල් ලොකු ප්‍රශ්න කියලා. හැබැයි බලන්න පින්තුනි, මේ ප්‍රශ්න ටික තිබෙද්දී ඔබ ඉතාම ආදරය කරන කෙනාට ලොකු අසනීපයක් හැදුණොතින්, ඔබ ඉතාම ආදරය කරන කෙනා ජීවිතයෙන් සමුගතවතින් මරණයට පත් වුණොතින් ඔබට දුක අර ගෙදර ගාස්තුව ගෙවා ගන්න බැරි එකද, ඔබේ ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න එකද, නැත්නම් අර ප්‍රශ්නෙට මුහුණ දෙන්නද අමාරු ඔබට? අර ඔබගේ ළඟම ඥාතියාගේ අනතුරේදී ඔබට මුහුණ දෙන්න එක අමාරුමද? එතකොට බුදුදහමෙන් පින්නතුනි අපට උදව් කරන්නේ අර පොඩි සරල දෙයකට නෙවෙයි. තමන් ඉතාම ආදරය කරන ඥාතිවරයාගේ මරණයේදී ඔබට අකම්පිත මනසක් ඇති කරගන්න බුදුදහමෙන් උදව් කරනවා. මේකට ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ, උන්වහන්සේ ජීවමාන කාලේ රහතන් වහන්සේලා 500 නමක් ඒ ඈත ප්‍රදේශයකට වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ සිටිය කාන්තාවක් මේ සියලුම ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කලින් කාටවත් සඳහන් කළේ නැහැ වඩිනවා කියලා. එතකොට මේ ප්‍රදේශයේ මිනිස්සුයි මේ ඇතැම් වැඩම කරපු ඇතැම් ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කළා, ඔබ කොහොමද මේ කලින් මේකට සූදානම් වුණේ කියලා. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා කලින් දේශනා කළේත් නැහැ, කොහොමද සූදානම් වුණේ කියලා. මේ කාන්තාව මොකද කිව්වේ? ඔව්, කාන්තාව කියනවා මට මීට දින කිහිපයකට කලින් දෙවිවරු ඇවිල්ලා මට කිව්වා ආද දින බුදුහාමුදුරුව වඩිනවා කියලා. මං කල් තියාම මේකට සූදානම් වුණා කියලා. ඉතින් අර ඒ කහපු අය පුදුමයටපත් වුණා, මේ කාන්තාව දෙවිවරුත් එක්කත් කතා බහ කරන කෙනෙක්ද කියලා. දැන් අපට උනත් එහෙම නැනේ, දෙවියෙක් දකින්න ඕනේ නැහැ රැට හීනෙන් දැක්කත්. ඇතැමිට දේවතා ආලෝකයක් එළියක් අහසේ දැක්කත් හරිම සන්තෝෂයි නේ අපට. ඉතින් දෙවියෙක් ඇවිල්ලා තමන් ඉදිරිපෙන පෙනී සිටලා කතා කරොත් ඉතින් කොච්චර සතුටක්ද අපට, ආඩම්බරයක්ද නේ? එතකොට මේ කාන්තාව මොකද සඳහන් කළේ? මේ කාන්තාව කියන දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරයි කියලා, ඒක මගේ ජීවිතේ ලොකු ආශ්චර්යයක් නෙවෙයි, පුදුමයක් නෙවෙයි. මට ඊට වඩා ජීවිතේ මහා පුදුමයක් මගේ ජීවිතේ වුණා. මොකද්ද පුදුමේ? මේ කාන්තාව කියනවා, මේ කාන්තාවට එකම පුතයි හිටියේ. ඒ පුතා නොකරපු වරදකට රටේ රජතුමා, දැන් හිත දුක් කරගන්න එපා, ආයෙ සිහියෙන් ඉන්න. මේක වෙච්ච සිදුවීම සිදුවලා අවසන් වෙයි, අපි හිත කලකිරීම ඇති කරගන්න ඕනේ නැහැ. මේ කාන්තාව කියනවා, මට හිටියේ එකම පුතා නොකරපු වරදකට රටේ රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපලා ජීවිතක්ෂයට පත් කරා කියලා. මට හිටියේ එකම පුතා නොකරපු වරදකට මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපලා ජීවිතක්ෂයට පත් කළා. මගේ ජීවිතය ආශ්චර්ය පුදුමය. බුදුරජාණන් වහන්සේ කලින් වඩිනවා කියන එක දෙවුරු වෙවිලා මට ප්‍රකාශ කිරීම නෙවෙයි. අර මට හිටියේ එකම ප්‍රියමනාප පුතා මගේ ඇස් දෙක ඉදිරිපිටදී මේ වගේ අනතුරකට පත් වෙද්දී කිසිඳු මානසික දුකක් ඇති නොවන විදියට අකම්පිත මනසක් ඇති කරගන්න මේ සාස්ත්‍රවරයාගේ දහම මට පිහිට වුණා. මේ සද්ධර්මය නිසා මම මේ දුක් පීඩාවලින් නිදහස් වුණේ මොහොතේ. මෙන්න මේකයි මගේ ජීවිතයේ ආශ්චර්යය. මෙන්න මේකයි මගේ ජීවිතයේ පුදුමය. මෙන්න මේකයි මගේ ජීවිතයේ සුවිශේෂී කාරණය කියලා. පින්නොතනි, මේ වගේ කාරණා ඇහෙනකොට අපටත් හිතෙනවා අපි කොතනින්ද මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා. බොහෝ දෙනෙක් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පාවිච්චි කරන්නේ බොහොම සරල දෙයකට. තමන්ට එදිනෙදා පොඩි දෙයක් කරගන්න, මියගිය කෙනෙකුට පුණ්‍ය අනුමෝදනා කරන්න, මියගිය කෙනෙක්ගේ මරණකදී ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මල ගුණකථනයක් කරගන්න, අපලයකට පිරිත් ටිකක් කියවගන්න, මේ වගේ සරල දෙයකට තමයි අපි මේ ධම යොදාගන්නේ. ඒවත් බුදු දහමෙන් කරනව නැති නෑ පින්නතුනි. බුදු දහමෙන් කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. කිසාගෝතමී, පටාචාරා, බන්දුල මල්ලිකා වැනි අය තමන්ගේ දරුවන්ගේ වෙසෙනයන් වලදී සිත කම්පාවට පත් නොවන විදිහේ අකම්පිත මනසක් ඇති කරගත්තා. අන්න එවැනි දහමක් මේ අපේ අභියස තියෙන පින්නතුනි. නිකන් සරල දහමක් නෙවෙයි. ඔබ ලෝකයේ මහා අසිරිමත් දර්ශන, ආගම්, තාක්ෂණික ඥානයන් ආදී වශයෙන් නොඑක් දේවල් ඔබ පාවිච්චි කරනවා. ඔබේ අතට හොඳ නවීන තාක්ෂණයේ ෆෝන් එකක් හම්බුනොත්, වාහනයක් පාවිච්චි කරනවා නම්, හොඳ දක්ෂ කතිකයෙක්ගේ දේශනයක් අහනවා නම් ඔබ පුදුමයටපත් වෙනවා. ඒ බඩුව, ඒ භාණ්ඩයේ ෆෝන් එක හරියම ස්මාර්ට් එක, හරියම ෆැසිලිටීස් තියෙනවා. ඒ දේශකයා හරිම ලස්සන කතාවක් කළා. ඒ වාහනේ හරියම පහසුකම් තියෙනවා. එයා ඉන්න ගෙදර දිවි ලෝකයක් වගේ නේද? මේ වගේ කාරණා තමයි අපි කියන්නේ නේ. කවන්නේ නැහැ පින්තුණියවත් කියන්න. නමුත් මේ මොන තාක්ෂණයේ මොන දේශන ඇහුවත් පින්තුණිය මතක තියාගන්න, උපරිම වශයෙන් අවුරුදු 5000ක 7000ක වැඩිමනොත් අවුරුදු 10000ක මේ මනුෂ්‍ය වර්ගයාගේ උත්සාහයේ ප්‍රතිඵල. වැඩිමනොත් අවුරුදු 10000ක ප්‍රතිඵල තමයි අප මේ අදාවට භුක්ති විඳින පහසුකම් ටික. නමුත් ඔබ තථාගත ශ්‍රී සද්ධර්මය කියලා යමක් අහනවා නම් ඒ අහන සද්ධර්මය අවුරුදු කීයක පරික්ෂණයක ප්‍රතිඵලයක්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය කියන්නේ පිනතුනේ අවම වශයෙන් සාරා සංකේ කාලපලක්ෂයක ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු මහා පරිත්‍යාගයක ප්‍රතිඵලයක්. කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන නැවුම්ම දේ තමයි තථාගත ශ්‍රී සද්ධර්මය. අන්නේ සද්ධර්මයේ තමයි මේ අපේ අභියස තියෙන්නේ. ගත වෙන හැම දිනයක් පාසාම පිනතුනි කියන්නේ නිකන් සරල දෙයක් නෙවෙයි. ඔබේ ජීවිතේ නිමාවටපත් වෙනවා කියන එකේ සරල පණිවිඩය නෙවෙයි ඔබට කියන්නේ. පරලෝසයේ හැම තත්පරයක් පාසාම ඔබට කියන්නේ ඔබට ගෞතම සම්බුද්ධ ශාසනයේ තත්පරයකින් අහිමි වුණා කියලා. බුද්ධ ශූන්‍ය කල්පාවතින් පිනතුනි කල්ප ගණන් අවුරුදු වලින් ගණන් කරන්න බැරි වසර ගණන් ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් තියා බුද්ධ කියන වචනයවත් අහන්න බැරුව. ඉතින් අපි ජීවත් වෙන පිනතුනි ඉතාම ශස්ත්‍රීයක සමයක මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මෙවැනි කාලයක මේ පහසුකම් ටික ඔක්කොම ඔබ ලබා ගත්තේ නිකන් සරල දෙයකට නෙවෙයි. ඔබ ඉහළම විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ඔබේ දරුවරුත් ඉහළම විශ්වවිද්‍යාලයක උගන්වලා හොඳ සිටි එක ලස්සන ගියක් හදාගෙන ලංකාවට ගියහම අපි ඇමරිකාවේ ඉන්නේ අපේ පුතහවල් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ කියලා ආඩම්බර වෙන්න නෙමෙයි පිනතුනි මේ පහසුකම් ටික ඔබට ලැබිලා තියෙන්නේ. ඔබට මේ පහසුකම් ටික ලැබිලා තියෙන්නේ ඔබට ওই බුද්ධිය ලැබිලා තියෙන්නේ මේ සද්ධර්මයේ ඉහෙලින්ම ශ්‍රවණය කරන්නටත්, ඒ සද්ධර්මයේ ඉහෙලින්ම ජීවිතයට පුරුදු පුහුණු කරලා ඔබේ ජීවිතයට ඉහෙලම වටිනාකම ලබා දෙන්න. ඔබ මෙලොවට ජනිත කරපු අම්මට තාත්තට, ඔබට සිල්ප ශාස්ත්‍ර ලබා දීපු ගුරුවරුන්ට, ඔබ උපන් භූමියට ඉහෙලම ගෞරවය ලබා ගන්නටයි මේ සද්ධර්මය අපට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හැකි හැම අවස්ථාවකදී මේ සද්ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන පිනතුනි. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන පැතුමෙන් තමයි අප මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසනකොට පසේන දී කුසල රජතුමා, මේ රජතුමාට පසේන දී කියලා කියනවා. ඒ කියන්නේ මේ ඉන්දියාවේ තිබුණා මහා ජනපද 16ක්. ඒ 16 ප්‍රධාන ජනපද හතරකට බෙදලා තිබුණා මගධ, කෝසල, වස්ස, අවන්ති කියලා. අන්නේ මහා ජනපද හතරෙන් එක ජනපදයක අයිතිය තිබුණේ කොසල රජතුමාට, කෝසල ජනපදය. ඒ ජනපදය හරහා ගංගා කිහිපයක් ගලා බැස්සා. අන්න ඒ නිසා මේ රජතුමාට පසේන දී කියලා කියනවා. පින්නතුනි මේ රජතුමා වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර රාශියක් සංගුතනිකාය කෝසල සංගතිය ඇතුළත් වෙනවා. දිනක් රජතුමා දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ හමු වෙනට ගියා. ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා. එකත් පසක හිටියා. හිටපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යහනවා, රජතුමනි මේ දවල් කාලේ කොහෙද ගිහිල්ලා ආවේ කියලා. රජතුමා කියනවා, ස්වාමීනි මගේ ජනපදයේ සැවැත් නුවර අපුත්තක කියලා සිටුවරේක හිටියා. පුත්‍රයන් නොමැති සිටුවරයෙක් මහා ධනවත් කෙනෙක් හිටියා. ඔහුගේ ධනය ඔහුගෙන් පස් යන්න දරුවන් හිටියේ නැහැ. ඒ නිසා උට අපුත්තක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සිටුවරයාට අයිතිව ධනය රත්තරන් විතරක් 100ක් ලක්ෂයක් තිබුණා. ලක්ෂයව 100ක් තිබුණා. ඒ කියන්නේ කෝටියක් තිබුණා. කහවණු වශයෙන් ගත්තොත් කෝටියක් තිබුණා. ත්‍රිදීවල ස්වභාවය ප්‍රමාණයේ සීමාවක් නැහැ. මෙන්න මේ මහා ධනස්කන්ධය ඔහුගෙන් පස්සේ පරපුරක්ගෙන යන නැති නිසා ඒ සීලම ධනය කරත්තවර පුරවලා මා රජ මාලිගාවට යවලා බුදුහාඳුර හමු වෙන්නේ මේ ආවේ කියලා. දැන් කාලේ වගේම තමයි ඒ කාලෙත් යම්කිසි කෙනෙක්ගෙන් මරණයෙන් පස්සේ ඔහුගේ ධනය කාටවත් පවරලා නොතිබ්බොත් දරුවෝ නොහිටියොත් ඒව රජයට යන්නේ. ඉතින් මේ රාජ භාණ්ඩාගාරයේ මේ ධනෙ ටික සියලක්ම යවුවා. කහවණු, රන් කහවණු කෝටියක් සමග රිදී ආදී සියල්ලක්ම යවුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සිටුවරයාගේ අතීත කතාව ගැන. ඒ විතරක් නෙවෙයි, රජතුමා කියනවා මේ සිටුවරයා ජීවත් වෙච්ච ආකාරය ගැන. මෙච්චර මහා ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක් වුණත් ඔහු ඇඳුම් වලට පාවිච්චි කළේ හන රෙද්දෙන්. හන කියලා ගෝණිහෙම හදන වර්ගයක් තියෙනවා, ගස් වර්ගයක්. අන්න ඒ හන රෙද්දෙන් කරපු රෙදි තමයි රෙදි හැටියට පාවිච්චි කළේ. වාහනේ හැටියට පාවිච්චි කළේ ඉතාම පරණ කරත්තයක්. ඒ වාහනේ උඩ දාලා තිබුණේ කොළාතු. කෑවේ බිව්වේ නිවුණු හාලේ බතුයි කාඩි හොද්දයි කියලා. කාඩි හොද්ද කියන්නේ මිරිස් හොද්දක්. මිරිස් වර්ගයේ එක එක ගම්මිරිස් ආදිය දාලා හදන හොද්දක් තියෙනවා. ඒකයි නිවුණු හාල කියලා තියෙනවා. නිවුණු හාල කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඔය දැන් සුණු සහල් කියන්නේ. ඒක නැත්තම් ගොයම් කැපුවට පස්සේ ඒ ඉතුරු වෙන දෙවෙනි පාට ගොයම කපන වෙලාවක් තියෙනවා. අර බොල් ආදියත් එක්ක නැත්තම් දෙවෙනි පාට වගා වෙන යස් වෙනත් එක කපලා ඒකෙන් ගන්න හාල් වලට කියනවා නිවුඩු හාල් කියලා කියනවා. එතකොට ඊටාම දුප්පත් කෙනේ පාවිච්චි කරන ආහාරය තමයි මේක. නිවුඩු හාලේ බතුයි කාඩි හොද්දයි. මෙච්චර මහා ධනස්කන්ධයක් තිබුණත් ඔහු ඒ සම්පත් පරිහරණය කළේ නැහැ. ඔහු ඊටාම දුප්පත් කෙනෙක් වගේ තමයි මුළු ජීවිත කාලයම ගත කළේ. දරුව හිටියෙත් නැහැ. අර මහා ධනස්කන්ධය ඉතුරු කළා කියලා ගියා කියලා. දැන් මේ රජතුමා කියන්නේ දැන් කාලෙම සමහර අය හැම ඉන්නව නේද? එච්චරම නැතුණත් කිසියම් ප්‍රමාණයකට ඉන්නයි ඉන්නවා. තමන්ට හුඟක් වස්තුව තියෙනවා, ඒව පරිහරණය කරන්නේ නැහැ සමහර අය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සිටුවරයාගේ අතීත කතාව. ඔහු අතීතයේහි තගරසිකේ කියන පසේ බුදුරජාණන් වහන්සේට මේ මනුස්ස ලෝකයේදී දානයක් දීලා තියෙනවා. ඒ දානය කොහොමද දීලා තියෙන්නේ? ඔහුගේ අතින් නෙවෙයි ඒක දීලා තියෙන්නේ. ඔහු සේවකයන්ට කියලා ඔන්න භික්ෂුවට මේ කැම ටික දෙන්න කියලා ආවට ගියාට කියලා ඔහු එතනින් නොසලකා හැරලා නැගිටලා ගිහිල්ලා. එහෙම තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේට දානය දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දානය දුන්නට පස්සේ කල්පනා කරාලු අනේ මේ ටික සේවකයන්ට දුන්නා නම් දවස් ගානකට පරිහරණය කරන් තිබිටදියා දුන්නේ කියලා දුන්නට පස්සේ කලකිරලේගෙන. නමුත් අර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කරපු පූජාවක් නිසා මේ තැනැත්තා ආත්ම භව හතක්ම සුගතිය ගියා කියලා සඳහන් කරනවා. ආත්මවා හතක්ම සැවැත් නුවර සිටුවරයා වෙලා ඉපදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු ඒ ආත්ම භාවයේ ඉන්න කාලේ ධනය සඳහා තමන්ගේ සහෝදරයෙක්ගේ කුඩා පුතෙක් ඝාතනය කළ තියෙනවා. අන්න එහි විපාක විදියට මේ තැනැත්තා බොහෝ කාලයක් නිරයෙහි අවුරුදු ලක්ෂ ගාන දුක් ඉඳලා තියෙනවා. මේ දුක් ඉඳලා තමයි මේ සුගතිය තෝ ඉඳලා තියෙන්නේ. සුගතිය ආත්මවා හතක්ම ඉඳලා තියෙනවා සිටුවරයෙක් වෙලා මේ පිනට ආනිසංස විදියට. නමුත් අර ධනය ලැබුවට ඔහුට ඒ ධනය පරිහරණය කරන්න ආසාවක් දෙන්නේ නැහැ. ඔහු දුකසේ ඉන්නේ හරියට අර මානකියක් රාගෙන නාගයෙක් වගේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊට පස්සේ මේ තැනැත්තාගේ අතීත ස්වභාවය මේකයි, වර්තමාන ස්වභාවය මේකයි. ඊළඟට කියනවා මේ තැනැත්තා අර කරපු පින්කම් ටික ඔක්කොම ගෙවිලා ගියා. ආත්මවහත සුගතියේ ගිහිල්ලා සිටුවරයෙක් වෙලා අර කරපු පින ඉවරුණා. අලුතෙන් කුසලයක් කරගත්තෙත් නැහැ. නැවත මේ තැනැත්තා මහා රෞරවය කියන නිරෙහි දැන් ඉපදිලා ඉන්නේ කියලා. අර මහා ධනස්කන්ධයක් ඉතුරු කළ ගිහිල්ලා මහා රෞරවය කියන නිරයක් තියෙනවා. සතර පහේ පහළම ස්ථානය කන්නේ එතන දැඩි දුක් විඳින්මින් මේ මොහොතේ ගත කරනවායි කියන. මේ තැනැත්තා ගැන සඳහන් කළා. ඊළඟ ගාථා තුනකින් බුදුරජාණන් වහන්සේ මේක තවදුරටත් අපට පැහැදිලි කරනවා. ධඤ්ඤං ධනං රජතං ජාත රූපං පරිග්ගහං චාපි යදත්ති කිංචි දාසා කම්මකාරාපෙස්සා ඒචස් අනුජීවිනෝ සබ්බං නාදාය ගන් සබ්බං සබ්බං නික්කිප්ප ගාමිනං. ධාන්‍ය, ධනය, රිදි, රත්රං ආදී මේ යම් කිසි දෙයක් ඇද්ද ඒ සියල්ලත් දාසයන්, කම්කරුවන්, අනුගාමිකයන් මේ සියලුම දෙනාත් සම්බන් නාදාය ගන්තබ්බම් සියල්ලක්ම නොගෙන යන්නට සිද්ධ වෙනවා. තමන්ට ධාන්‍ය තියෙනවා නම්, ධනය තියෙනවා නම්, රන් රිදී තියෙනවා නම්, අනුගාමිකයන් ඉන්නවා නම්, සේවකයන් ඉන්නවා නම්, දරුවෝ දැසිදස්සන් මේ සියල්ලක් මත්හැරලා තනියම තමයි යන්නේ. ඒක ඇසි පිය ගහන මොහොතකින් පෙන්නතුනි අවුරුදු 50ක 60ක 70ක 80ක සම්බන්ධතා ධනය කීර්තිය මේ සියල්ලක්ම තමන්ට අහිමි වෙනවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඊළඟ සඳහන් කරනවා යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහි තස්ස සකං හෝති සංචාදය ගච්ඡති සංචස්සනුගං යාති ඡායවනපායිනි. යමක් කයින් වචනේ සිතින් කළාද අන්න ඒකම තමයි ඔහු අරගෙන යන්නේ. ඒකම තමයි ඔහුගේ අයිති දෙය. ඒක හරියට සමන්ගේ පිටපස්සේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරනවා කියලා. අන්න ඒ නිසා බුදුහාඳුරම කරුණාවෙන් දේශනා කරනවා තස්මාං හරේය කල්යාණං නිචයං සම්පරායකං. ඒ නිසා යහපත් දේම කරන්න, නිතරම පරලොවට යහපත පිණිස වෙන දේ කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනම්. පින තමයි තමන්ට පරලොවදී යහපත පිණිස පවතින්නේ කියලා. මෙන්න මේක තමයි පින්නතුනි මේ සූත්‍රයේ සරණ අදහස. මේ සූත්‍රයටම සම්බන්ධතාව තිතාම වැදගත් සූත්‍රයක් කියනවා පින්නතුනි, වේලාම කියන සූත්‍රය. මේකත් වැදගත්. කාලාම නෙවෙයි වේලාම. වේලාම කියලා සූත්‍රයක් කියනවා. අන්නේ වේලාම සූත්‍රයේ ඉතාම වැදගත් කරුණු ටිකක් දානයේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. මේක අපි දැනගන්න ඕන. දිනක් අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ආපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා සිටුතුමනි, ඔබේ ඥාතීන් දන් දෙනවද කියලා. ඒ අවස්ථාවේදී සිටුතුමා කියනවා, ඔව් ස්වාමීනි මගේ ඥාතීන් දන් දෙනවා. හැබැයි දන් දෙන්නේ කොහොමද? නියුඩු හාලේ බතුයි කාඩි හොදෙනවා තමයි දන් දෙන්නේ කියලා. අර දුක්පත් මාය දන් දෙන විදිහට තමයි දන් දෙන්නේ කියලා. බුදුහාඳුර මොකද සඳහන් කරේ මේ වෙලාවේදී? හොඳයි කියලාද නරකයි කියලාද? ආ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දානය හොඳවත් නරකවත් කියලා කිව්වේ නැහැ. ඇයි ඒකට හේතුව? සමහර කෙනෙක් කියන පුළුවන් දුක්පත්ම කෙනෙක් ඔහුට තියෙන ඉහෙළම දානය තමයි මේක. ඔහුට වෙන දෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ දාණය දීම වැරදි කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ. බලන්න කොච්චර ප්‍රඥාවන්තද කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙන දේ හුඟක් දෙනවද පොඩ්ඩක් දෙනවද කියන එක නෙවෙයි කතාව. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කෙනෙක් දන් දෙන්නේ සක්කච්ඡන්දේති, මනාව සකසල නම් දෙන්නේ. චිත්තිකත්වාදේති, ගන්න කෙනා කෙරේ ගෞරවයෙන් නම් ඒක දෙන්නේ. සහස්සාදේති, අත් දෙකෙන්ම නම් දෙන්නේ, තමන්ගේ සියතින්ම නම් ඒ දාණය දෙන්නේ. ආගමන දිට්ඨිකෝ දේති, අනපවිද්දන් දේති. අනපවිද්දන් දේති නිතර නිතර දන් දෙනවා නම්. ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහානම් දෙන්නේ, අන්නේ තැනසාට ඉහළ මානසික ලැබෙනවා. කුඩා දෙයක් දුන්නත් දෙන්නේ කොහමද? සක්කච්ඡන් දේති, ලස්සනට ඒක සූදානම් කරලා දෙන්නේ, පිළිවෙලට දෙන්නේ. චිත්තිකත්වා දේති, බොහොම ගෞරවයෙන් දෑතින්ම දෙනෝ ඒ පූජ කරන දේ. දැන් මේ පින තුන දෙන්නේ එහෙමයි නේ? ඔබත් යම් කිසි දෙයකට දෙන්නේ එහෙමයි නේ? අම්මට තාත්තට ස්වාමීන් වහන්සේලට දෙන්නේ ගෞරවයෙන්නේ. අන්න ඒ විදිහට තමයි. තුන්වෙනි කාරණේ තමයි සහත්තා දේති, තමන්ගේ දෑතින් මේ දානය පූජා කරනවා. අනපවිද්දන් දේති, නිතර නිතරම දන් දෙන්න ඕන. අපි දැන් අවුරුද්දට සැරයක් විතර දෙන්න ඕන දෙයක් කියලා දානයක් කියන එක මියගේ ඥාතින සින් අනුමෝදන් කරන්න. එහෙම නෙවෙයි පින තුنين කාට හෝ සතෙකුට හරි කමන්නේ, කුරුල්ලෙකුට හරි කමන්නේ, නිතර නිතර දන් දෙන්න. ඒක ආචීර්ණ කර්මයක් වෙනවා. ලොකු ආධ්‍යාත්මික ශක්තියක් මේත් එක තමන්ගේ ජීවිතය තුළ ඒකරා තියෙනවා. නිතර නිතර දෙන්නට ඕන. අනිත් කාරණේ තමයි ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහාගෙන දෙන්නට ඕන. මේ කාරණා ටික ඔක්කොම මේ හැන්ඩ් අවුට් එකේ තියෙනවා. විස්තරාත්මකව කාලියනොත් තියෙනවා, සිංහලනොත් තියෙනවා. පින්නතුනි මෙන්න මේ කරුණු පහෙන් නම් යම් කිසි දෙනෙක් දෙන්නේ යහට ඉහිල මානසංශ ලැබෙනවා. මුලින් බුදුහාමර සඳහන් කරන්නේ මෙහෙම නැතුව දෙන දාණය. න සකච්ඡන් දේති, සකසල දෙන්නේ නැහැ ඔහු. න චිත්තිකස්වා දේති, ගෞරවයෙන් නෙවෙයි දෙන්නේ. න සහස්සා දේති, දෑතින් නෙවෙයි දෙන්නේ. අපවිද්දන් දේති, කලාතුරකින් දෙන්නේ. අනාගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහාගෙන නෙවෙයි සමහර අය දෙන්නේ. අන්න එහෙම දුන්නොතින් නිසි ලෙස පින් වැඩෙන විදියට නොදුන්නොත් මොකද වෙන්නේ? සසරේ දීම නිසා තමට භවෝග සම්පත් ලැබෙනවා. ලැබුණට ඒ ලැබෙන ධනය තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් හිතට එන්නේ නැහැ. ලැබෙන ධනය තමන්ට පරිහරණය කරන්න ආසාවක් දෙන්නේ නැහැ. හොඳ ලස්සන ගිය දොර යාන වාහන තියෙන ඒවා පරිහරණය කරන්නේ නැහැ. ඒවා වහලා තියෙන යතුරු දාලා තියෙන. යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ නොසලකිල්ලෙන් කර්මඵල නොදහාගෙන මනවින් නොසලකා ගරු සරු නැතුව දන් දුනොතින් ඒ තැනැත්තාට දැසි දස කම්කරුව ලැබුණොතින් ඒ තමන්ගේ ඉන්න පරිවාර සේනාව තමන්ගේ වචනට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔව් අපි දිගටම කියනවා. එතකොට මේ කියන්නේ තමන්ගේ සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට කර්මය කියලා කියන්නේ. කර්මය කියලා කියන්නේ අපේ සිත මුල් වෙන්න ඕන. සිතල කරන දේ තමයි අපි evolutional actions කියලා කියන්නේ. සිතින් සිතල කරපු දේක් තමයි කර්මයක් බවට පත් වෙන්නේ. සිතින් කළා කයින් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්, සිතින් සිතුවිලි හිතන්නත් පුළුවන්. ඒක තමයි කර්මය බවට පත් වෙන්නේ. හිත පිරිසිදු යමක් කරවතින් තමන්ට යහපත් විපාක ලැබෙන්නේ. කරන දේ මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ කරන ක්‍රියාවට සිත මුල් වෙලා සිත කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. කෙනෙක් පිහක් අරගෙන කෙනෙක්ගේ බඩ කපන්න පුළුවන්. එයා වෛද්‍යවරයෙක් වෙනවා. සමහරට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ වෛද්‍යවරයා කපන්නේ ඇයි? මේ ලෙඩේ සුවපත් කරන්න. ඒ වගේම තවත් කෙනෙක් පිහක් අරගෙන කපන්න පුළුවන්. ඒ තමන්ගේ හතුරෙකුට ජීවිත හානියක් කරා. ඒ නිසා කරන ක්‍රියාවනේ වැදගත් වෙන්නේ. ඒ ක්‍රියාවට මුල් වෙච්ච සිතුවිල්ල. සිත පිරිසිදුව කයින් වචනයෙන් සිතින් යමක් කරොතින් ඒකට තමන්ට සැප විපාක ලැබෙනවා. සිත පිරිසිදු නිසා සිත අපිරිසිදු යමක් කළොතින් කයින් වචනයෙන් සිතින් ඒකට සමාන දුක් විපාක ලැබෙනවා. මේක තමයි කර්මයේ මූලික පදනම. එතකොට මේ සඳහන් කළේ මේ තැනැත්තා අර නොසලකා ගරුසරු නැතුව දන් දීම නිසා ඔහුට දාන දුන්නත් භවභෝග සම්පත් ලැබෙනවා. තමන්ට ලැබෙන ධනය පරිහරණය කරන්න ආසාවක් දෙන්නේ. ඒ වගේම තමන්ගේ දැසි දසු කම්කරුවන් අනුගාමිකයන් ඥාතීන් තමන් කියන වචනෙට ගරු කරන්නේ නැහැ. එහුම්කන් දෙන්නේ. අනිත් දේ තමයි යම් කිසි අවස්ථාවක තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කළත් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ ගැඹුරු කාරණාවට එහුම්කන් දෙන්න හිත යෙදෙන්නේ නැහැ. හිතේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එතැන්මිට දානේ ඔක්කොම සංවිධානය කළා මනකින්ලාට හිමිතරයින් ගලියන්. යකවර දන්නේ මේ අර සසරේදී මේ නියම විදියට පින නොකරපු නිසා ඒකට හිත යෙදෙන්නේ නැහැ මෙයාට. ඇතැම්මිට බණක් ඇහුවත් හොඳම බණ ටික කියද්දී කොහොම හරි මොකක් හරි දෙයක් කියලා යන්නේ. අපි ඒ පුද්ගලයාට බැන්න වැඩක් නැහැ. අර පින විසින් සමය දැන් ඔබ මේ ධර්මයට අවධානයෙන් ඇහුම්කන් දෙන්නේ ඔබ ගැන ඔබ සතුට වෙන්න. සසරේදී හොඳ පින්කම් ඔබ දෑසින් සකසලා ගරුසරු ඇතුව නිතර නිතර කර්මඵල අදහාගෙන දීපු නිසා ඔබට සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඉතාම වැදගත් කරුණු ගැන අවධානයෙන් ඉන්නට ඔබට කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක මේ දානි ආනිසංස. මේක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් බොහෝ දෙනා මේක දන්නේ නැහැ. දන් දෙනවා. දුන්නට ඒ දාණයෙන් ලැබෙන නියම ආනිසංසත් අපි දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් සකසා දන් දෙනවනම් ගරුසරු ඇතුව දන් දෙනවනම් සියතින්ම දන් දෙනවනම් නිතර නිතර දන් දෙනවනම් කර්මඵල අදහාගෙන දාන දෙනවනම් ඒකේ ආනිසංස විදියට තමන්ට සසරේදී භවභෝග සම්පත් ලැබෙනවා. ඒ ලැබෙන සම්පත් තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් එනවා. අත්තාන සුඛේති පේනේති. තමන්ට ලැබිච්ච ධනෙන් තමන් සතුට වෙනවා. පුත දාරාන සුඛේති පේනේති. තමන්ට දරුවන් ඉන්නවනම් ඥාතින් ඉන්නවනම් ඒගොල්ලන් සෝපත් කරනවා. මාතා පිතුන් නම් සුඛේති පේනේති. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් ඒ ඇටත් තමන්ගේ මහන්සියෙන් හරියම්බ කරපු තමන්ගේ ධනයෙන් පරිත්‍යාගයන් කරනවා. සමන බ්‍රාහ්මණානං සුඛේති පේනේති. පූජනීය උතුමන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තමන්ගේ ධනයෙන් නිර්ලෝභීව පූජා කරනවා, දන් දෙනවා. මෙන්න මේක තමයි පින්තුනි තමන් උපයපු ධනයෙන් ලබන ප්‍රයෝජනෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දත්වාච බුද්වාච යතහනුභාවම් අනින්දිතෝ සග්ගමුපේති තානං කියලා. තමන්ට ලැබෙච්ච ධනය තමනුත් පරිහරණය කළා. දානයක් දීලා ඒ තැනත්තා මෙලවත් කීර්තියෙන් ඉඳලා පරලොවත් සුගතිගාමි වෙනවායි කියලා. ඒ නිසා පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා තමන්ට ලැබෙච්ච ධනය නිකරුණේ අත්හරින්න එපා කියලා. නිකරුණේ දාලා යන්න එපා කියලා. දරුවෙකුට දුන්නත් ඒක මෛත්‍රී සහගතව දෙන්න. ඒක පිනක් වැඩෙන විදිහටම දෙන්න ඒක. නිකම්ම කරලා යන්න එපා. ඒකත් අපිට පින්කමක් විදිහට කරන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් මේක දන්නෙත් නැහැ. දෙන්න ඕන දියක් විදිහට සලකලා මේක නොදුනොත් හොඳ නැහැ කියන අදහසින් එහෙම දෙන මැතැන් මිට ඒක පිනක් වැඩෙන විදිහට දෙන්නේ නැහැ. පූජනීය උතුමන්ට දුන්නත් සමහර අය දෙන්නේ හාමුදුරුවෝ අපේ ගෙදරට දාන්නට ආව පාසලට ආ ඉතින් හාමුදුරුවන්ටත් මොන හරි දෙන්න ඕන නේ. ඒ නිසා දෙන්න ඕන කියලා නිකන් වැටපත් දෙනවා වගේ දෙන්නේ. පින්නතුනි එහෙම දෙන්න එපා. ඒ පූජනීයත්වය සලකාගෙනම දෙන්න. එතකොට තමයි ඥානසංශ වැඩි වෙන්නේ Tamanට. බුදුරජාණන් වහන්සේගෙන් වරක් ආලව කහනවා කතං මිත්තානි ගන්තතී කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? මිතුරන්ගේ හිත් දිනා ගන්න කොහොමද කියලා. දදං මිත්තානි ගන්තතී කියලා දේශනා කරනවා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවායි කියලා. පින්නතුනි බුදුදහමේ නොඑක් තැන්වල මෙන්න මේ දානය කියන එක වර්ණනා කරලා තියෙනවා. ඇයි එහෙම සඳහන් කරන්නේ? පින්නතුනි අපට ධර්මයට එන්නට තියෙන ලොකු බාධක දෙකක් තියෙනවා. අපේ ආධ්‍යාත්මික සුවේට මානසික සුවය ලබා ගන්න ප්‍රධාන බාධක දෙකක් තියෙනවා. මූලික බාධක දෙකක්. එකක් තමයි අවිජ්ජා, අනිත් එක දෝමනස්ස කියන එක. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය කියන එක. සාමාන්‍ය ලෝභය නෙවෙයි දැන් මේ පින්නතුන්ට ඒක නෑ. ඒ ලෝභය නෑ ඔබට. ඒ ලෝභය තියෙනවා නම් ඔබ මෙහෙම එන්නේ නෑ. සිල් ගන්නවත් එන්නේ නෑ. මේ වෙලාවත් ඔබට වටිනවා. මේ වෙලාවෙත් ඇතැම් විට වෙන දෙයකට යොදවන ඔබ. දැඩි ලෝභය කියන එක ඔබ කාගේ ළඟවත් නෑ. අන්නේ දැඩි ලෝභය තියෙනකොට දහමේ වෙන කිසිඳු තැනකට යන්නේ නැහැ ඔහු. දැඩි ලෝභකමෙ මොහු වෙන හැම තීරණයක්ම ගන්නේ අර ලෝභකමත් හිතේ තියාගෙන. අනිත් එක දෝමනස්ස කියන එක. දෝමනස්ස කියන්නේ හිතේ තියෙන දැඩි දොම්නස අමනාපය. අනිත් අයත් එක තියෙන අමනාපය. හිත දැඩිවම අනිත් අය දකින දේ අනිත් අය කරන දේත් එක හිත ගැටෙනවා නම් පින්නතුනේ තැනැත්තාගේ මානසික සුවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික සුවයක් හරහා යන කෙනෙක් නම් ආරම්භයේදී මැති කරගන්න ගත යුතු කාරණා දෙක තමයි විනෙය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ජඩි ලෝභය අමනාපයත් කියන කාරණේ දුරු කරන්න කියලා දේශනා කරනවා. මෙතනින් තමයි තමන්ගේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්නේ. ඒක පාරම ස්වාමීන් වහන්සේලා දෙන කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ ගෙදරට සතෙක් එනවනම් කුරුල්ලෙක් එනවනම් එතෙන්ට කෑම ටිකක් දීලා නැත්නම් තමන් ඉඳුළු භාජනයක් හොදනකොට ඒ හොදන භාජනය සින්කයකට දැම්මත් තමන් හිතනවනම් අනේ මේ ඉඳුළු ටික ගිහිල්ලා සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබට ඒක කරන්න පුළුවන් නම් එතනින් මේක ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ තමන්ගේ දරුවන්ට කෑම ටික වෙනකොට තමන්ගේ අම්මට තාත්තට සලකනකොට මේ හැම තැනදීම ඔබට පින්කමක් වැඩෙන විදියට දානය දෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේලාට දාන ආදිය දෙන ඔබටම දානයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබේ මිතුරන්ගේ ගෙදර හරි දානයක් දෙන වෙලාවේදී අඩු ගානේ වතුර බෝතල් ටිකක් හරි ගිහිල්ලා තියලා ඔබත් ඒකට සම්මාදම් වෙනවා. එහෙමත් බැරි නම් අඩු ගානේ දාන උයන්න හරි උදව් වෙන, දානේ බෙදන්න හරි උදව් වෙන. ඒ වගේ තමන්ට පුළුවන් මට්ටමේ මේක කරන්න. එතනින් ආරම්භ කරන මේ ගමන් මඟ පින්න තුනේ දානයේ ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රිය කියන එක. මේ දානය කියන එක පින්නතුනේ මෛත්‍රියත් එක්ක එකටයි යන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න කරන්න පින්නතුනේ අපට ලෝකෙ ගැන පුදුම විදිය මෛත්‍රියක් හටගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම්, මානසික සුවයක් කැමති නම්, ඒ තැනැත්තා විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි සබ්බේ සත්තා බවන්දු සුගතත්තා කියලා. සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන. එතකොට තමන්ගේ ගෙදරින් පිට ලෝකයක් තමන්ට පේන ගන්නවා. දැන් තමන්ගේ ලෝකයේ තමයි තමන්ගේ දුව පුතා හොඳට විභාග පාස් කරලා හොඳ ගියක් අරන් දීලානේ ලොකු තැනකට පත් කරන එක තමයි දැන් සිහිනයනේ. ඒයින් පිට ලෝකයක් ගැන ඔබ හිතන්නේවත් නැහැ. ඔබේ අම්මා තාත්තා ගැන විතරයි ඔබ බලන්නේ. නමුත් පින්නතුනේ මෛත්‍රිය දිනු වෙන්න වෙන්න මොකද වෙන්නට ඕන? මීට වඩා පුළුල් විදියට ලෝකය ගැන බලනවා. ඔහුට පේන්න ගන්නවා මේ ලෝකෙම පිට කියලා කෙනෙක් නැහැ. මේ ඔක්කොම තමන්ගේ අතීත ආත්ම භාවල තමන්ට අම්මා තාත්තා වෙලා දරුවෝ වෙලා සහෝදර සහෝදරයන් වෙලා හිටියයි කියලා පේන්න ගන්නවා තමන්ට. ඔබට හැමදේම හිතනවා මේ ආත්ම භාවය අම්මා තාත්තා හුඟක් උදව් කළා කියලා නේ. ඔව් ඔබේ ජීවිතේ ලබා දෙන ලොකු උදව්වක් කළා. ඒ අම්මා තාත්තා සැලකීම ලොකු පිනක් හැටියට දේශනා කළා. ඒ අම්මා තාත්තා නොසලකා හැරීම ලොකු අකෘතඥ භාවයක් පිරිහීමට කාරණයක් කියලා බුදුහමෝ දේශනා කළා. නමුත් වෙනතුනි ගැඹුරින් කල්පනා කළොත් බලන්න ඔබට ඇත්තටම මේ සුගතිය ලබා දෙන උදව් කළේ ඔබේ කොයි අම්මද? ඔව් ඔබේට මේ ආත්ම භාවයේ අම්මගේ කුසිය ඔබේ විඥානයේ පිළිසිඳ ගන්නකොට ඒ හොඳ කුසල සහිත ශක්තිමත් විඥානයක් හදන උදව් කරේ මොන අම්මද ඇත්තටම? මේට කලින් ආත්ම භාවල හිටිය අම්මල තාත්තල තමයි උදව් කළේ. ඒ අම්මල තාත්තලේ යුතුයකම හරියට සිදු නොකළා නම් දුර්වල විඥානයක් නම් ඔබේ අම්මගේ මේ ආත්ම භාවය කුසේ පිළිසන ගත්තේ ඔබ උපතින්ම අන්ධ වෙන්න තිබුණා, බිහිර වෙන්න තිබුණා, අංග විකල වෙන්න තිබුණා, මන්දබුද්ධික වෙන්න තිබුණා. පින්නතුනේ මේක තේරෙනකොට පින්නතුනේ අපි එදිනෙදා කරන පින්කම් අපේ අතීත ආත්ම භාවල අම්මල තාත්තලට අපි අනුමෝදන් කරනවා. අපට පිට කියලා කෙනෙක් හිතෙන්නේ නැහැ පින්නතුනේ. ඔබේ දරුවා ඔබේම දරුවා කියලා ඔබට හිතෙන්නේ. ඇතැම් විට ඒ දරුවා ආත්මවා කීපයක් ඔබේ දරුවම වෙලා හිටිය කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට පින්නතුන අල්ලපු ගෙදරින් ඉන්න ළමයා ඊට වඩා ආත්ම භව ගන්න ඔබේම දුව පුතා වෙලා හිටිය කෙනෙකුයි ඉන්නේ. මෙන්න මෙහෙම විවෘත ලෝකය ගැන බලන්න ගන්නවා පින්නතුනි. ඔබ අද මේ පරිහරණය කරන පහසුකම් ටික, ඔබේ වාහනය, ඔබ එන පාර, ඔබ අඳින ඇඳුම් ටික, ඔබ ගන්න ආහාර පාන ටික, මේ ටිකට කී දෙනෙක් නම් මහන්සි වෙලා ඇද්ද? මේවට පරිශන කරන්න ගිහිල්ලා කරපු දේවල් නිසා කී දෙනෙක් මේ මොහොතේ අපාගත වෙලා දුක් විඳිනව ඇද්ද? මේ බොහෝ දෙනා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් පුළුල්ව සීමා සම්බේද නැතුව ලෝකේ දිහා බලන ගන්න. බලන්න අරගෙන තියෙනතුනි සාමාන්‍ය දානයක් නෙවෙයි. උදේ හවස සමන් කරන පින්කම් හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේට පූජා කරන පැන්කෝප්පෙ ඉඳන්ම ඒ සියලුම පින්කම් මේ විශ්වයේ ඉන්න සියලුම සත්වයන්ට නිර්ලෝභීව කරුණාවෙන් ඔබ අනුමෝදන් කරනවා. මේ වගේ විශාල පරිවර්තනයක් ඔබේ ජීවිතේනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට මුණ ගැහෙන හැම දෙනාටම ඔබ දන්න ධර්ම කාරණා කියලා දෙන්න, ඔබ කරන පින්කම් වලට සහභාගී කරව ගන්න ඔබට ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඇයි මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම ඔබට උපකාර කරපු අය. එකාතකින් දුගතිගාමී වෙලා ඉන්න අයට සුගතිගාමී වෙන උදව් කරනවා. අනෙත් අතින් මේ ආත්ම භාවයේ Tamanට මුණ ගැහිච්ච අය මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට හැකිතාක් දුරට යට උදව් කරනවා. ආම වශයෙන් පින්නතුනි ඔබට මේ ජීවිතයේ මුණ ගැහිච්ච හිතවත්ම යහළු මිත්‍රාදීන් 10 දෙනා ගැනවත් සැලකිලිමත් වෙන්න. වෙන අය ගැන බැරුණත් කමන්න. මේ ආත්ම භාවයේ තමන්ට උදව් කරපු, තමන් වහ ආදරය කරන දරුව වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, 10 දිනක් ලියාගෙන හරි තියාගෙන කමන්න. තියාගෙන ඒ අයට ධර්මයෙන් උදව් කරන්න. ඒ අය මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට ඒ අයට අවංකව උදව් කරන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අය තමන්ට කරපු උපකාරය. අනිත් අතින් ඒ අය මිය ගියාට පස්සේ ඔබට නැත්තම් වා දුක් වෙන්න වෙනවා, ඔබේ යුතුයකම කරන්න බැරි වුණා කියලා. ඔබේ ඍජු උපකාරය නිසා කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙලා නම් ඉන්නේ ඔබට ඇත්තටම අඩන්න දෙයක් නෑ එයාට. ශ්‍රී ලංකාවේ ඉන්න ඔබේ ඥාතින් ඔබ මෙහි ආවා කියලා අඬනවද? නෑ නේ, සතුට වෙනවා නේ. ඒ වගේම තමයි අද ඔබේ ළඟ ඉන්න ඥාතිවරයේ කෙට දවසේ මරණයටපත් වෙන්න පුළුවන්. එයා ඉපදෙන්නේ මේ ආත්ම භාවයට වඩා සුගති තැනක නම් ඔබ මරණ ගෙදරදී බදාගෙන අඬනවා ධනේ මාව දාලයන් එපෝ කියලා. ඔබ අඬන්නේ ඔබ මැදහත් වෙයින ඔබට ඇතැම් විට මද සිනහවුත් වෙයි. අනේ මේ හිටිය දැන්ට වඩා දැන් මේ හොඳ තැනක නේද මගේ උපකාරය නිසා මේ ඉන්නේ කියලා ඔබේ දාට අඬන්නේ නැහැ. ඇත්තටම අඬන දෙයක් නැහැ. ඇත්තටම අපි අඬන්න ඕන කෙනෙක් මිය ගියාම ඒ තැනැත්තා ජීවත් වෙල හිටිය ආත්ම භාවයට වඩා පල්ලෙහාට ගියෝතින් තමයි අපි ඇත්තට වඩන්නට ඕන. නැත්නම් අපි සතුට වෙන්නටයි ඕනේ. ඒ නිසා අපි නුතුනි දානමය පින්කම් ගැන බුදුරජාණන් වහන්සේ අපට විවිධාකාරයෙන් දේශනා කරනවා. ඒකේ ආරම්භක පියවර තමයි තිරිසන් සතෙකුට දානයක් දීම. තිරිසන් සතෙකුට යමක් දෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන සියක් ආනිසංසයි කියලා. තිරිසන් සතෙකුට වඩා ආනිසංසදායි දුස්සීල වුණත් මිනිසෙකුට දානයක් දෙන එක. ඒක දහසක් ආනිසංස කියලා කියනවා. දුස්සීල මිනිසෙකුට වඩා සිල්වත් කෙනෙකුට දානයක් දෙන එක ඊටත් වඩා ලක්ෂයක් ආනිසංස තියෙ කියලා සඳහන් කරනවා. සිල්වන්ත කෙනෙකුටත් වඩා වීතරාගී උතුමෙකුට වෙනත් ආගමක හරි කාමච්ඡන්දාදී පංච නීවරණයන් දුරු කරපු උතුමෙකුට දෙන එක ඊටත් වඩා ආනිසංසදායි කියලා දේශනා කළා. ඒ පින්කමටත් වඩා ආනිසංසදායි සෝවාන් මාර්ගයට පිළිපන්න කෙනෙකුට දානයක් දෙන එක. සෝවාන් කෙනෙකුට දානයක් දෙනට වඩා ආනිසංසදායි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන එක. සෝවාන් ඵලස්ත්‍යාට වඩා සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනාට ඊට වඩා ආනිසංසදායේ සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනාට ඊට වඩා ආනිසංසදායේ අනාගාමි මාර්ගයේ ඉන්න කෙනාට ඊට වඩා ආනිසංසදායේ අනාගාමි ඵලයේ ඉන්න කෙනාට අරහන්ත මාර්ගයේ ඉන්න කෙනාට ආනිසංස ඊටත් වැඩි අරහත්ත්වයට පත්වෙච්ච කෙනාට ඊටත් වඩා ආනිසංසදායේ කොහොම දේශනා කළ බුදුහාම දේශනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කිරීම ඊටත් වඩා ආනිසංසදායි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පූජා කිරීම පෞද්ගලික දාන අතරින් ඉහළම ආනිසංසය කියලා සඳහන් කළා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් පූජා කරනට වඩා ආනිසංසදායි මහා සංඝරත්නය අරමුණු කරගෙන යමක් දෙන එක. ඇයි ඒකට හේතුව? මහා සංඝරත්නයට යමක් දෙනකොට බුදුරජාණන් වහන්සේට දුන්නු දෙයකුත් වෙනවා ඒක. බුදුරජාණන් වහන්සේ ඒ මහා සංඝයාගේ ගණිතයි තියෙනවා කියලා. සාංගික දාන පිළිබඳව දේශනා කළා. ඒකත් විවිධ විදිහේ ප්‍රභේද තියෙනවා. බුදුරජාණන් වහන්සේ සහිත සංඝයාට දෙන එක, සංඝයා සියලුම දෙනාට දෙන එක, භික්ෂු භික්ෂුණීන් කොටසකට දෙන එක ආදී වශයෙන් ඒකත් විවිධ විදිහේ කොටස් වලට බෙදලා දක්වලා තියෙනවා. මෙහෙම පෞද්ගලික දාන සහ සාංගික දාන පිළිබඳව කරුණ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අර විදියට දෙන දානයටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සිව් දෙසින් වඩින මහා සංඝයා වෙනුවෙන් ආරාමයක් පූජා කරන්න ඒක අර සාංගික දානයටත් වඩා ආනිසංසදායි කියලා. ආවාසයක් පූජා කිරීමටත් වඩා ආනිසංසදායි කෙනෙක් පංචශීලය රකින්නවා නම් කියලා. පංචශීලය රකින්නට වඩා ආනිසංසදායි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය රකින්නට වඩා ආනිසංසදායි ඒක අසුරු සැනක් ගහන මොහොතක් මෛත්‍රී භානාව වැඩි වීම කියලා. සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා. ඒ මෛත්‍රී භානාව වඩනට වඩා ආනිසංසදායි එක සල්ප මොහොතක් අනිත්‍ය සංඥා වැඩි වීම කියලා දේශනා කළා. මෙන්න මේ වගේ පිනතුණි ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ අපට මේ දානේ ඉඳන් ටිකෙන් ටික ඉහළට යන්න පුළුවන් ආකාරය දේශනා කළා. දානේ පිනතුණි ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල දානේ මුල්ලංගය. ඒ වගේම දසපාරමිතාවල දානයන්ගය. සත් අපරිහානි ධර්මවල දානය කාරණය, සතර සංග්‍රහ වස්තුවල දානය කාරණය, මේ වගේ නොයෙක් තැන්වල දානය කියන එක ඉහිලීම බුදුදහම යගය කරනවා. දානය සීලයට උපකාරයක් වෙනවා, සීලය භාවනාවට උපකාරයක් වෙනවා. දන් දීමේ ආනිසංස විදියට තමයි මේ භවභෝග සම්පත් පහසුකම් ටික අපට ලැබිලා තියෙන්නේ. සීලය ආනිසංස විදියට තමයි සුගතියක් ලැබෙන්නේ. භාවනාව ආනිසංස විදියට තමයි ප්‍රඥාව ලැබෙන්නේ. දන් දීලා සුගතියක් ලැබෙනව නෑ පින්නතනි. සුගතිය ලැබෙන නම් සිල්වත් වෙන්නට ඕන. දානි විතරක් දීලා තිමුණොතින් භවෝග සම්පත් ලැබෙයි. ලැබෙනකොට හැබැයි තියෙන සතෙක් වෙලා ඉන්න පුළුවන් සමාහයට. වාහනේ යන්න පුළුවන් මිනිස්සෙක් හැටියට නෙමෙයි, ඩ්‍රයිව් කරන්න යන්න බැරි වෙනවා. අනිත් සීට් එකේ තමයි යන්නේ. තවත් කෙනෙක් එක්ක තමයි යන්නේ. පින්නතුනි, භවෝග සම්පත් ලැබෙනවා දාන ආනිසංස විදියට. සුගතිය ලැබෙන්නේ සීල ආනිසංස විදියට. ප්‍රඥාව ලැබෙන්නේ භාවනා ආනිසංස විදියට. ඒ නිසා මේ තුනම අපට සිද්ධ කරගන්න වෙනවා. නමුත් පින්නතුනි, දාහනය ප්‍රබලම සාධකයක් වෙනවා. හැබැයි දානේ තියෙන අඩුපාඩුකම් තියුණා සසරේදී ප්‍රඥාවෙන් ඒ සියල්ලක්ම ජය ගන්නත් පුළුවන්. මේකට ලස්සන කතාවක් තියෙන සුමනා සූත්‍රය කියලා. කොස රජතුමාට සුමනා කියලා දේනියක් හිටියා, කුමරියක් හිටියා. මේ කොස රජතුමාගේ රජමාලිගාවේ පින්නතුනි රජ බිසවකට ළමෙක් ලැබුණා, කුඩා පුතෙක් ලැබුණා. මේ පුතා ලැබෙච්ච දවසේම මාලිගාවේ සේවිකාවකටත් ළමෙක් හම්බුණා. රජතුමා තීරණය කළ මේ දරුවෝ දෙන මේක දින ලැබුණු නිසා රජමාලිගාවෙම හදන්න කියලා. ඊට පස්සේ මේ ළමයි දෙන්න එකම කාමරේ හැදුණා. නමුත් අර රජකුමාරයා ඉන්නේ ලස්සන ඇඳක පහසුකම් තියෙන ඇඳේ ඉන්නේ. අර දුප්පත් ළමයා එතනම පැදුරු කඩමාලක තමයි ඉන්නේ. කුඩාම කාලේ මේ ළමයට ජාති ස්මරණඥානය පහළ වුණා. පුනර්භවය කියන ගත්තා. අර ඇඳේ ඉන්න ළමයට මුලින්ම දැක්කේ ළමයා ගියාත්ම භාවය, කලින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනික පැවිදි වෙලා හිටිය කෙනෙක්. පැවිදි ඉන්න කාලේ සිල් රකින්න වගේම භාවනා කරන වගේම දානයක් දීලා තියෙනවා. පෙන්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ ලැබෙන දානෙ අනිත් ස්වාමීන් වහන්සේට පූජා කරලා තියෙනවා. එහි ආනිසංස විදියට තමයි මේ පහසුකම් ටික දැන් හම්බෙලා තියෙන්නේ. එතකොට බැලුවා ඒත් එකම තවත් යාළුවෙක් පැවිදි වෙලා හිටිය යාළුව කොහෙද කියලා බැලුවා. බලනකොට මේ පැදුරේ ඉන්න යාළුවා අනිත් යාළුවා අනිත් හාමුදුරුවෝ. එයා සිල්වත් වුණාට එයා අර පින්න පාති ගිහිලා අර වගේ දාන දීලා නැහැ. ඒ නිසා මෙයාට අර සුගතිය ලැබුණට අර පහසුකම් ටික ලැබුණේ නැහැ. එතකොට අර ඇඳේ හිටිය යාළුව කියනවා, කුඩා ළමයා කියනවා, යාළුවා මං ඔයාට ඒ කාලේ කිව්වනේ දන් දෙන්න කියලා. ඒ දන් නොදීපු නිසා බලන්න දැන් මේ පැදුරු කඩමාලේනේ ඔයා ඉන්නේ කියලා. එතකොට අර කුඩා අනිත් ළමයට ජාති ස්මරණඥානය පහළ වුණා. එයා මේ මොකද්ද කිව්වේ? එයා කියනවා, යාළුවා ආඩම්බර වෙන්න එපා. ඔය ඇඳේ තියෙන සතර මහා භූත රූප, මේකේ තියෙන සතර මහා භූත රූප කියන්නේ. ඇඳේ දේවල් ටික හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු වලින් පැදුරු කඩමාලේ තියෙන පඨවි ආපෝ තේජෝ වායුවේ නිසා ওই දෙකෙන් වෙනසක් නැහැ කියලා. පේනතුනි ප්‍රඥාව තියෙනවා නම් ඔහුට පැදුරු කඩමාල්ලත් එකයි අර සුගෝභෝගයන්ත් එකයි ප්‍රඥාවෙන් ඒ සියලක්ම ජය ගන්න පුළුවන්. හැබැයි එතෙන් දෙනකම් පින්නතුනි මේ පහසුකම් ටික අවශ්‍ය වෙනවා අපට. ඒ නිසාම මේ කතාව අරමුණු කරගෙන මේ සුමනා දේවිය බුදුරජාණන් වහන්සේ වෙත වෙල ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය, ස්වාමීනි මේ මනුස්ස ලෝකේ දෙන්නෙක් ඉන්නවා, ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ, එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් කෙනා දන් දෙන්නේ නැහැ කියලා. නමුත් මේ දෙන්නාම කාරණා තුනකින් සමානයි. මේ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි. මේ දෙන්නාම සීලයෙන් සමානයි. මේ දෙන්නාම ප්‍රඥාවෙන් සමානයි. මොරංගෙන් සමානයි කියලා කිව්වේ? ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. නමුත් වෙනසක් තියෙනවා. මොකද වෙනස? එක්කෙනෙක් දන් දෙනවා, අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. මේ සුමනා දේවිය අහනවා, මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකේ ගියෝතින් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. බුදුහාඳුරේ කියන සුමනා දේවිය දෙන්නගේ වෙනසක් තියෙනවා. දන් දීපු කෙනාට අර නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂය, වර්ණය, සැපය, අධිපති භාවය කියන මේ සම්පත් තියෙනවා. අනිත් කෙනාට එච්චර නෑ ඒක කියලා. නැවතත් මේ සුමනා වහනවා, ස්වාමීනි දිව්‍ය ලෝකේ ඉඳලා මේ දෙන්න මනුස්ස ලෝකයට ආවතින් මනුස්ස ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. බුදුහාමරකව වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මිනිස්යමේ ආයුෂය, වර්ණය, සැපය, අධිපති භාවය කියන මේ කාරණාවලින් වැඩි. නැවත හනව මනුස්ස ලෝකේ ඉන්න මේ දෙන්නා පැවිදි වුණොතින් පැවිදුණාට පස්සේ මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. දන් දෙන කෙනා නොදෙන කෙනාගේ වෙනසක් තියෙද කියලා. බුදුහාමරකව වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස් කියන සිව්පස් ඒ කෙනාට ලැබෙන අනිත් කෙනාට වඩා. ඊළඟට අහනවා, මේ පැවිදි වෙච්ච මේ දෙන්නා කවදා හරි දවසක රහත් වුණොතින් ආසවක්ඛේ ඥානෙ ලැබුවොතින් අන්නේ අරහත්වෙහි ආසවක්ඛේ ඥානෙ වෙනසක් තියනවද කියලා. ඒකට උත්තරේ මොකද්ද? බුදුහාඳුරු කෙනෙක් තියෙන්නේ වෙනසක් නැහැ. ආසවක්ඛේ ඥානෙදි වෙනසක් නැහැ. ඒ ඥානෙ දෙන්නටම සමානයි. ආසවක්ඛේ ඥානෙන් අරහත් භාවයෙන් බුදුහාඳුරු සමානයි, සීවලිහාඳුරු සමානයි, ලෝසකහාඳුරු සමානයි. ආසවක්ඛේ ඥානෙ වෙනසක් නැහැ. එතෙන්ට එනකම්ම මේ දීපු දාණය තමන්ට තමන්ගේ සෙවණැල්ලක් හා සමානව තමට උපකාර කරනවා. ඒකෙන් දෙනකම වැදගත් මේක. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සිය ගණන් සමග ඈත සංචාරය යනකොට බලනවා සීවලි හාමුදුරුවෝ ඉන්නවද කියලා. දිනක් බොහෝ දුර ගමනක් යන අවස්ථාවකදී බොහෝ දුර ගමනක් ගිහිල්ලා මගදී තුම්මහන්දියකට ආවා. ආපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ පාරවල් දෙකෙන් අපේ ගමන යන්න පුළුවන්. එක පාරකින් හුඟක් දුරයි, හැබැයි ප්‍රතිපහසුකම් හොඳට තියෙනවා. මග ගෙවල් තියෙන පින්න පාද කරන්න පුළුවන්. අනිත් පාර කිට්ටුයි, එච්චර ගෙවල් නැහැ, දුස්තරයි. බුදුරජාණන් වහන්සේ අප මේ පාරවල් දෙකෙන් කොයි පාරෙන්ද යන්නේ කියලා. බුදුහාඳුරෝ හනුව ආනන්ද සීවලි එහෙමත් ඇවිල්ලා දින්නේ කියලා. ඊට පස්සේ කියනවා, ඔව් සාමිනී සීවලි හාඳුර වැඩලි ඉන්නේ. එහෙනම් අපි අර කෙටි පාරෙන් යමු. ඊට පස්සේ දැනගත්තා සීවලි හාඳුර හිටියොත් අනිත් පැයටත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. පින්නතුනි මේ වගේ වාසි සිද්ධ වෙනවා මේ ශාසනය තුල. එනිසා ඒ පින කියන එක අවශ්‍යයි. පින්තුනි නිසා මෙන්න මෙතෙන්ට එනකම්ම පින්තුනි අපිට හැකි තාක් ප්‍රමාණයට අපි පරිත්‍යාගයෙන් සිද්ධ කරන්නට ඕන. එක අතකින් අපේම මානසික සුවේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පීති මුදාරං වින්දති දහතා කියලා. දන් දෙන තැනැත්තා උදාර වූ සතුටක් විඳිනවා. හිතේ ලොකු සැහැල්ලුවක් ඔහුට තියෙන්නේ. තමන්ට හැකි පමණින් එදිනදා ජීවිතයේ කටයුතු අවුලක් නොවන විදිහට තමන්ට හැකි පමණින් පරිත්‍යාග කරනකොට පිනතුනේ ඥානසංස මේ ජීවිතයම ලැබෙනවා තමන්ට. තමන් කටයුතු හොඳ හුඟා පහසු වෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මරණයෙන් පස්සේ මේ ඥානසංස තියෙන කියලා. නමුත් පිනතුනේ නැහැ. මේ ජීවිත කාලයෙම මේ ඥානසංස අපිට ලැබෙනවා. අපේ කටයුතු සාර්ථක වෙනවා. අධ්‍යාපනය සඵල වෙනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. දරුවන්ට එක ආශිර්වාදයක් වෙනවා. මියගිය ඥාතීන්ට පින් ලැබෙනවා. අපට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ධර්මයේ හැසිරෙන පහසුකම් දෙක ලැබෙනවා. නිරෝගී වෙනවා. මේ හුඟක් වාසි ටිකක් ලැබෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාතරන් දානේ ආනිසංස දන්නවනම් කෙනෙක් ඒ තැනැත්තා තමන් කන කෑම ටිකේ අන්තිම බත් පිඬ හෝ කෙනෙක් හම්බුනොතින් ඒකත් දන් දීලයි අනුභව කරන්නේ කියලා. බුදුහාමුදුර තරම් ආනිසංස දන්නවනම් කියලා. එනිසා බුදුහාඳුර අපට නිතර අනුශාසනා කළා දානෙ දෙලේ මේ ලෞකික ආනිසංස ලබා ගන්න. යතරේ පිණුතුනි අපි මේ ටික ලබන්නේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි, මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය උපරිම මානසික දියුණුව ලබන්න. මේ මොහොතේ අපේ තියෙන මානසික දුක්ඛයෙන් නිදහස් වෙන්න. අපි යම් කිසි වෙලාවක පිණුතුනි මානසික පීඩාවක් දුකක් විඳිනවා නම් ඒ වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවේ අපේ හිතේ රාගයක් හරි ද්වේෂයක් හරි තියෙනවා. ඒ නිසා අපි දුක් විඳින්නේ. අන්නේ රාගයක් හරි ද්වේෂයක් හරි තියෙන වෙලාවේ හිතේ අනිත් ස්වභාවය මොකද්ද? අපි අතීතයේ අහපු දැකපු දෙයක් ගැන හිතමින් අන්නේ සිතන සිතුවිල්ල නිත්‍ය වශයෙන් මේ මොහොතේ සිදුවන දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් පිනුතින බලන්න අපි ඕන වෙලාවක යමක් සිහි කරනකොට දරුවා ගැන හිතන්න පුළුවන්, ගෙදර ගැන හිතන්න පුළුවන්. ඒ මොකක් ගැන හිතුවත් ඒ හිතන මොහොතේ අපට හිතෙන්නේ ඒ සිදුවෙච්ච සිදුවීම මේ මොහොතේ සිදුවෙනවා වගේ tie කියලා. නමුත් පිනුතින ඇත්තටම ස්වභාවය මොකද්ද? මේ මොහොතේ වෙන්නේ අපේම හිත දැන් මේ තමන්ගේම මයින්ඩ් එක තමන් රීඩ් කරගන්න එකයි වෙන්නේ. ඒ අතීත සිද්ධිය දැන් තමන් දැන් සිදුවෙන දෙයක් වගේ හිතුවට තමන්ගේම හිත අවසාන සිතුවිලි ටික තමයි දැන් මේ සිතමින් ඉන්නේ අධ්‍යක්ෂකමත් එක්ක. ඔබ ශ්‍රී ලංකාවේ ඉන්නකොට තිමිච්ච ගෙදර යන ඔබ සීකනකොට ඔබට අන්තිමටම හිතෙන්නේ ඔබට මතක් වෙන්නේ අන්තිමටම ඔබ දැකපු අත්දැකීම. අන්තිමටම කවුරු හරි ඒ ගෙදර ගැන කීප අත්දැකීම තමයි මතක් වෙන්නේ. ඒක නැතුව ඔබ ගෙදර යනකොට ගෙදර ඉස්සරහා තිමිච්ච රබුටන් ගහරි අමගහරි කපලා තිබ්බොතින් ඔන්න බලනවා මොකද්ද මේ ගුරුනේ කවුද කැපුවේ කියලා ඊට පස්සේ ඔන්න බලනවා. දැන් ඔබ යන්නේ අර කලින් රබුටන් ගහ අඹ ගහ තියෙන ගෙදර බලන්නයි යන්නේ. ගෙදර අන්තිමට දැකලා ආපු කෙනෙක් යනකොට කොණ්ඩේ ඔක්කොම කපලිනව නම් ඔබ හනුවයි කොණ්ඩේ කැපුවේ. ඔබ යන්නේ අර කොණ්ඩේ දිගට තියෙන කෙනා බලන්න තමයි යන්නේ. ඇයි ඒ අන්තිම අධ්‍යක්ීම අවිද්‍යාවෙන් අරගෙන ඒක තමයි අපි බලන්න යන්නේ. මෙන්න මේකෙන් තමයි දුක හටගන්නේ පින්නතුනි. ඊටාම සරල උදාහරණයක් කියන්නම්. ඔබේ ගෙදර ෆ්‍රිජ් එක ගැන ඔබ මතක් කරගන්න දැන්. ඔබ නිතර පරිහරණය කරන ගෙදර ෆ්‍රිජ් එක ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ කොයි වගේ ෆ්‍රිජ් එකක්ද? සීතලකරණයක්ද? ලයිට් පත්තු වෙන එකක්ද? ඕෆ් කරපු ෆ්‍රිජ් එකක්ද? පත්තු වෙන එකන්නේ ඔබ හරි මවංකයි ඒක තමයි. ඇත්තටම ඔබ කිව්වේ. ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් තමයි මතක් වෙන්නේ. ඇත්තටම මේ මොහොතේ ලයිට් පත්තු වෙමින් දෙක තියෙන්නේ. නෑ නේ දැන් කරවල එක තියෙන්නේ. ඔබ නිතර යන කණ්ණාඩි ඔබ මතක් කරගන්න. ඔබට මතක් වෙන්නේ කොහමද? අර ලෝකේ ලස්සනම කෙනා ඉන්න කණ්ණාඩි තමයි මතක් වෙන්නේ නේ. එයාගේ පින්තූරයත් එක්කනේ. පින්තූරේ පින්නතුනේ මේ වෙලාවේ ඔබේ පින්තූරේ ඔබේ ඡායාවේ කණ්ණාඩියේ නැහැ. අපේ සමස්ත ජීවිතේම මේකයි පින්නතුනේ. අපේ දුක හටගන්නේ මෙන්න මේකත් එක්ක. මෙන්න මේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් පින්නතුනේ මේ වෙලාවේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ වෙලාවෙම සමන්ට එන ඕනම අභියෝගයක් දරුවන්ගේ අකීකරුකම දරුවන්ගේ ලෙඩ දුකක් දරුවන්ගේ අනතුරක් ඕන දෙයකට පින්නතුනි දුකක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. අපි සම්පූර්ණ අපේ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමානයේ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල කියන්නේ පින්නතුනි නිකන් සිත විතරක් නෙවෙයි. ඒ සිත රූප වේදනා සංඥා සංඛාර කියන තවත් ස්කන්ධ හතරක් එක්ක ස්කන්ධ පංචකයක් පංචස්කන්ධයක් හැම වෙලාවෙම හට ගන්නවා. එතන මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. යම් කිසි වෙලාවක මෙන්න මේ යථාර්ථය හරියට සිහි කරලා හරියට සතිමත් බවෙන් අපට ඉන්න පුළුවන් නම් ඒ මොහොත තුල පින්නතුනි අපි බාහිර කිසිම පුද්ගලයෙක්ව අරමුණක් කෙරෙහි හිත බැසගෙන නැහැ. සම්පූර්ණව තමන් ඉන්නේ අභ්‍යන්තරේ ප්‍රඥා ඉන්ද්‍රිය තුල ඉන්නේ ප්‍රඥාව පිහිටලින්. ඔබට දරුවා ගැන මතක් වෙනකොට, අම්මා ගැන මතක් වෙනකොට, ගෙදර ගැන මතක් වෙනකොට, උපාධි සාත්‍යයේ මතක් වෙනකොට, වාහනේ මතක් වෙනකොට, ගෙදර මතක් වෙනකොට, ඒ මතක් වෙනකොටම ඔබ දැනගත්තොත් මේ සිතුවිල්ල, ඒ ස්කන්ධ පංචකයක් මේ මොහොතේ හටගත්තේ කලින් තියෙනක මෙතෙන්ට ආවේ නැහැ. මේ මොහොතේ තියෙන අනාගතයට යන්නේ නැහැ. මෙතනම ස්කන්ධ පංචකයක් හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් පින්නතුනි ඒ මොහොත තුල අපි සම්මා සතියෙන් ඉන්නේ. ඒ මොහොත තුල අපි බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. ඒ මොහොතේ අපේ සිත වෙන කිසිඳු භෞතික හෝ මානසික සත්‍යක් මත පිහිටලා නැහැ. අපි සම්පූර්ණයෙන්ම ප්‍රඥාව තුල අනිත්‍ය දුක් අනාත්ම කියන යථාර්ථ අවබෝධය තුල අපි පිහිටලා ඉන්නේ. අපේ මේ ජීවිතේ ලැබුවේ පින්තුනි දුක් විඳින නෙවෙයි ඇත්තටම. අපේ කරන රැකිරක්ෂා කරලා අපි ලබන අධ්‍යාපනය ලබල විතරක් කවදාවත් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒව අපට අවශ්‍යයි. ඒව අපට අවශ්‍ය ගියක් හදා ගන්න, ආහාර පාන ටික ගන්න, වාහනයක් ගන්න. දරුවෝ කොච්චර හිටියත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. දරුවෝ ඉන්නන දුක වැඩි වෙනු මිසක් අඩු වෙන්නේ නෑ. දුකෙන් නිදහස් වෙන්න නම් මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඇකි තහක් දුරට තමන්ගේ සිත සමත අරමුණක කුසල අරමුණක වැඩි වාර ගානක් යොදවන්නට ඕන. දිනු කරන්නට ඕන. සිත සමාධිමත් කරගන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුද්ධ අනුස්සතිය, ආනාපාන සතිය, ධාතු මනසිකාරය මේ වගේ එක එක කමඨාන පාවිච්චි කරමින් පින්නතුනි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති මහා සාගරයේ පතුලේ තියෙන මිනි මුතු වගේ තියෙන මේ වටිනා දහම් පරිහරණය කරන ඕන පින්නතුනි. ඒව අපි ජීවිතයට සම්බන්ධ කරන මොහොතේ අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒව අපි පරිහරණය නොකර අපි කොයිතරම් ලස්සන රූප බලමින් හිටියත්, කොයිතරම් ලස්සන හඬවල් අහමින් හිටියත් අපි සම්පූර්ණම දුක තුල ඉන්නේ. බණන් ලස්සන සංගීත සම්දර්ශනයක් අහමින් ඉන අවස්ථාවක් කියලා බණ රාත්‍රී කාලේ ලයිට් පත් වෙන එක එක විදිහට කරකැවෙන ලස්සන සංගීත සින්දු කියන අහින්න එකපාර කරන්ට් එක ගියා. මොකද වෙන්නේ? අර ලස්සන ටික පේනවද? ඔක්කොම ඉවරයිනේ. පින්නතුනේ සම්පූර්ණ අපේ හිත මේ බාහිර දෙයකින් අපේ සතුට බලාපොරොත්තු වෙනකම්ම පින්නතුනේ ඇත්තටම අපි සතුට කියලා හිතියට දුක මත ඉන්නේ. ඒක අවසන් වෙන දුකකින්. දුකෙන් අවසන් නොවන සතුට තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආධ්‍යාත්මික සුවය. ඒ නිසා පින්නතුනේ දවසට තත්පරේ හරි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය කර කර මේ කාලේ ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ අතර ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි ආදී වශයෙන් මේ අනිත්‍යතාවය පුළුවන් තරම් බලන්න. අවසානයේ අපිට බලන්න තියෙන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ල කියන්නේ ස්කන්ධ පංචකයක්. මේ මොහොතේ හටගත්තා, නිරුද්ධ වුණා කියලා නුවණින් දකින්න. මෙන්න මේක දකින්නේ අපි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, අම්මට තාත්තට සලකන්නේ විතරක් නෙවෙයි, සසර කල්පගාන පින් කළා, ප්‍රාර්ථනා කරලා මේ පහසුකම් ටික ඔක්කොම ලැබුවේ මේ සම්බුද්ධ ශාසනය තුල අපි මේ උතුම් ප්‍රතිලාභය ලබන්න, මේ වර ප්‍රසාදය, මේ අභිෂේකය ලබන්නයි මේ සියලු දේවල් අපි මේ සසර කළා. අද මේ මොහොතට ආවේ මේ මොහොත ගිලිහී නොයන්නට, මේ මොහොත නිමාටපත් වෙන කලින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදීව පිළිවෙත් පුරන්නට මේ ධර්ම දේශනාවත් උපකාරයක් කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද අප සාකච්ඡා කළේ සංයුතිනිකායේ කෝසල සංයුත්තේන ဒုတိය අපුත්තක සූත්‍රය, දානය ගැන සඳහන් වෙන සූත්‍රය. දානය නොදීම නිසා, දානය නිසි පරිදි නොදීම නිසා අපට සිදුවන අවාසි ගැනයි මේකෙන් සඳහන් වන්නේ. ඒ නිසා බුදුහාඳුර අපට කරුණාවෙන් දේශනා කරන හැකිතා දන් දෙන්න. ඒ දෙන දානය සත්තච්ඡන්දේති, සකසල දෙන්න. චිත්තිකත්වාදේති, ගරුසරු ඇතුව දෙන්න. සහත්තාදේති, දෑතින් දෙන්න. අනපවිද්දන් දේති, නිතර නිතර දන් දෙන්න. ආගමන දිට්ඨිකෝ දේති, කර්ම ඵල අදහාගෙන දෙන්න. ඒ දෙන තරමට තමන්ට ලැබෙන භවෝග සම්පත් පරිහරණය කරන හිතක් යදෙනවා. තමන්ට ලැබෙන දූ දරෝ, ඥාති මිත්‍ර ආදී දැසිකම් කරුවන් තමන්ගේ වචනයට අනුකූල වෙනවා. සම්බුද්ධ ශාසනය තුළ සද්ධර්ම ශ්‍රවණය කරනකොට වහාම ධර්මයට නැඹුරු වෙච්ච මනසක් ඇති වෙනවා. ඒකේ ආනිසංස ලබා ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. මේක තමයි සූත්‍ර සාරාංශය. ඒ නිසා දානීය දීලා, සිල් රැකලා, භාවනා කරලා, උපරිම ලෙස අනිත්‍ය සංඥාවෙන් උපරිම කුසලයේ දිනු කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට සීල ආශිර්වාදයන් සැලසේවා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්හි බලයෙන් අපරමින මියගේ ඥාති වූද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහේතිස්සා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහේද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් නූතුම් පින් කමලානිසංසෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාටත්, පින්වත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේහි වඩා වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. උතුම් සම්බුද්ධ ශාසනය තුල ගුණධම් සපුරන්නට මේ පින්කමත් ශක්තියක් වේවා. අවසන අප හැම දෙනාම බලාපොරොත්තු වන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මේ පින අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.